මේ බදු අය කිරීමයි ඍජු බදු අය කිරීම රටේ අයහපත් වෙලා තියෙන්නේ මොකද අපෝසත් වෙලා තියෙන්නේ කොහොමද ව්‍යාපාරිකයන්ගෙන් එහෙම නැත්නම් මුදල් උපයන්නන්ගේ ධනවත් අයගෙන් බදු එකතු කරන එක අඩු වෙලා සාමාන්‍ය ජනතාවගේ සීනි වලට පිටි වලට කිරි පිටි පැකට් එකකට බදු එකතු කරලා බදු අය කරන ක්‍රමය නිර්මාණය වුණේ ඇයි විවිධ බලපෑම් තුලින් අපි දැක්කා එදා බදු අය කරන නිලධාරීන් විවිධ බලපෑම් තුලින් අල්වස් ගැනීම තුලින් ක්‍රියාවල මේ අය රින්ගල පැනලා ගියා එහෙමනම් අපිට විශේෂයෙන් අපි දන්නවා අලුත් ක්‍රමයක් නිර්මාණය කරන්න වෙනවා ගරු රවි කරුණානායක ඇමතිතුමා අපි දැක්ක පහුගිය කාලේ මේ ක්‍රමය අවශ්‍ය සල්ලි මුදල් හොයා ගන්නවා නව තාක්ෂණය හඳුනා දීලා අලුත් ක්‍රමවේදයක් මේ බදු දෙපාර්තමේන්තුව තුල ඇති කරන්න කාලය උදා වෙලා තියෙනවා